හොඳයි හැම දිනකටම පෙරවන් සර්ණයි. අද දවසේදී සතිය සිකුරාදා දිනන්නේ ශවණට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාවේ පවත්වන සජීවි ධර්ම සාකච්ඡාවට සම්බන්ධයෙන්මයි මේ සූදානම. ඉතින් දැන් වෙලාව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙලාව රාත්‍රී 8:00 වෙනකන් 10ක් වෙනවා. අපි පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා නිරතව බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපිට තවත්ම වැදගත් දවසක් බවට පත් වෙනවා. ඒ මොකද පූජ්‍යපාද දිගණ සුගත වංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදී මෙම වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙනවා. උන්වහන්සේ පිළිබඳව අපේ හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. සවන් සිසිස කල්‍යාණ මිත්‍රන්ට මෙන්ම ලෝකේ බොහෝ කල්‍යාණ මිත්‍රන්ට ප්‍රද උන්වහන්සේ මින් පෙර තපස්සම බොහෝ විට සම්බන්ධ වෙලා තියෙනවා. උන්වහන්සේගේ ධර්ම දේශනාවන් බොහෝ හොයාගන්න පුළුවන් කම් තියෙනවා ජාත්‍යන්තර අන්තර්ජාල ඔස්සේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ වැනියෝ ධර්මදර භාවනාවන් පිළිබඳව සුව අධ්‍යක්ෂින් මතින් අපිට දේවල් පැහැදිලි කළ දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කෙනෙක් සමග සාකච්ඡාවක් නැවතන ලැබීම මහත් වූ වාසනාවක් සලකනවා. ඉතින් අද මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා කල්යන්න මිත්‍රයන්ට ආරාධනා කරනවා. සාකච්ඡාවට කොට වෙන්න අවස්ථාව ලැබුණාට පස්සේ ඔබට භාවනා මත ඇති ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්න. ඊට පෙර මම හැම දිනම නිමෙන්න නමස්කාර කර පූජ්‍යපාද දිගණ සුගතවන් ස්වාමීන් වහන්සේ පිළිගනිමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් තථාගත ධර්මයෙන් දෙදක් අපට පාදා දෙන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත රාජෝත්තමයන් වහන්සේ වෙන මේගිය ස්වාමින් වහන්සේට අවවාදයෙන් දීතු අවවාද අනුසාරණ අවසානයේදී වැඩි යුතු ප්‍රගුණ කරගත යුතු භාවනා පරමස්ථාන සමුදායක් විස්තර කරන්න යෙදුණා. එසේ විස්තර කර කර්මස්ථාන අතුරෙන් එක භාවනා කර්මස්ථානයක් පාදක කරගත් මාතෘකාවකුයි අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා කරගන්නට යෙදුණි. ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළ භාවනා කර්මස්ථාන ක්‍රම දෙකක් පවතිනවා. සමත භාවනා සහ විපස්සනා භාවනා කියලා. එහෙමනම් යම් යෝගාවචරයෙකුට තථාගතයන් වහන්සේ වදාළ මේ නිවන් මඟට පිවිසීමට කැමති නම් ඒ නිවන් මඟ ආලෝකමත් කරේ ගැනීම උත්සාහවත් වන්නේ නම් ඒ නිවන් මඟ සාදා ගැනීමේ කර්තව්‍ය නීලෙන යෝගාවචරය ප්‍රගුණ කරගත යුතු භාවනාව තමයි මේ සමත විපස්සනා භාවනා කියලා කියන්නේ. විශේෂයෙන් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා මේ පින්වත් සැමදෙනා වෙනුවෙන් ඒකායන වූ මාර්ගය සමත විපස්සනා භාවනා මාර්ගයේ ධර්ම දේශනා පිළිවෙල දේශනා කරන්නට විශේෂයෙන්ම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සමත විපස්සනා ඒ භාවනා මාර්ග අතුරේ සමත භාවනාවට පිවිසීමේ ප්‍රධාන දොරටු කීපයක් පවතිනවා. ඒ කියන්නේ සමත වශයෙන් භාවනා කර්මස්ථාන 40ක් අර්ථ විග්‍රහ වෙනවා. ඒ කර්මස්ථාන 40හි අන්තර්ගත වෙන කර්මස්ථාන අතුරෙන් විශේෂයෙන්ම අපි තේරුම් කරගත යුතු වටහා ගත යුතු ඒ කර්මස්ථානයන් තමයි ආනාපාන සති කර්මස්ථානයක්, මෛත්‍රී කර්මස්ථානයක්, පටික්කුල මනසිකාරයක් කියන කර්මස්ථාන තුනේ. මොකද ඒ සමත භාවනාවට පිවිසීමේ මාර්ග හැටියට සමත භාවනාවට පිවිසීමේ දොරටු හැටියට සඳහන් වෙන ඒ ශ්‍රේෂ්ඨ භාවනා මාර්ග හැටියට ආනාපාන සති භාවනාව මූලිකත්වයෙන් දරනවා. ඒ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ මූලිකත්වයෙන් ගන්න හැටියට දේශනා වන්නේ විතක් උපච්ඡේදාය ආනාපාන සති භාවේතබ්බ. විතානක බහුල වික්ෂුන් වහන්සේලාට නැත්නම් යෝගාවචරයන්ට ඒ තම තමන්ගේ විතර්ක පාලනය කර ගැනීම සඳහා ආනාපාන සති භාවනාව අනුදෙන වදාරනවා. ඒ වගේම ව්‍යාපාදස්ස පහනාය මෙත්තා භාවේතබ්බ. ඒ කියන්නේ ව්‍යාපාද සිතවිලි ප්‍රහාණය කර ගැනීම සඳහා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරගත්තේ යුතුයි. ඒ වගේම රාම ස්වභාවයේදී රාග චරිතයට ඒ රාග ලක්ෂණ ප්‍රහාණය පිණිස අසුභ භාවනාව වැඩි යුතු වෙනවා. එහෙමනම් එතන කියවෙනවා රාග චරිත, ද්වේෂ චරිත සහ මෝහ චරිත සමග මිශ්‍ර වූ ඊතරක චරිතයන්ට තමයි මේ භාවනා කමටහන් ඉගැන්වෙන්නේ. විශේෂයෙන් මෙතනදී දැනගත යුතු ප්‍රධාන කාරණා කීපයක්. එකක් තමයි අද වර්තමාන වෙනකොට මේ මනුස්ස පතේ ගැන. මේ මනුස්ස පතේ ජීවත් වෙන මනුස්ස වර්ගයා කාම භූමික බැවින්, කාම සිතිවිලි වලට ප්‍රියකරන බැවින්, කාම සිතිවිලි ඔස්සේ සිත පවත්වන බැවින්, කාම ආස්වාද, කාම නිස්කෘත, කාම ගුණිත භවෙන් යුක්ත නිසාම, ඒ කාමයට බර නිසාම, කාම භූමි ගත නිසාම, ලෝභ දෝෂ මෝහ කියන අකුසල සිතිවිලි තමයි බහුල වශයෙන් උපදින්නේ. ඒ රාග දේශ මෝහ කියන මේ අකුසල සිතිවිලි බහුල වශයෙන් පහළ වීම නිසා, බහුල වශයෙන් ප්‍රගුණ වීම නිසා, බහුල වශයෙන් බලවත් වීම නිසා ඒ යෝගාවචරයන්ට නැත්නම් එවැනි ක්ලේශයන් මඩපවත්වන්න නැත්නම් මැඩපවත්ීමේ අදිෂ්ඨානය ඇති පුද්ගලයන්ට ඒ සුදුසු භාවනා ක්‍රම අපි හඳුනාගත යුතු වෙනවා. අද සමාජයේ බලනකොට රාගයටම උස්සන්න වෙච්ච රාග චරිත ලක්ෂණ තියෙනවා. සමහරක් වෙලාවට රාගහ මිශ්‍රිත වෙච්ච චරිත තිබෙනවා. ඒ වගේම ද්වේෂ චරිත තිබෙනවා. ද්වේෂහ මිශ්‍රිත වෙච්ච චරිත තිබෙනවා. ඒ වගේම මෝහ චරිත තිබෙනවා විතරක සමග මිශ්‍ර වෙච්ච. එහෙමනම් මේ කියන චරිත ලක්ෂණ වලට ගැළපෙන කමතහන් තමයි එදා බුදුරජාණන් වහන්සේ මේගිය ස්වාමින් වහන්සේ අමතා පැහැදිලි කරන්නේ. මොකද මේගිය ස්වාමින් වහන්සේ භාවනාවට පිවිසි අවස්ථාවේ උන්වහන්සේගේ සිත කාම විතරකයන්ගෙන් පිළුණා. ව්‍යාපාද විතරකයන්ගෙන් පිළුණා. ඒ වගේම විහිංසා විතරකයන්ගෙන් පිළුණා. ලාමක අකුසල විතරකයන්ගෙන් පිළුණා. ඒ අකුසල විතරකයන්ගෙන් පෙළීම නිසා, අකුසල විතරකයන්ගෙන් බලවත් වීම නිසා, අකුසල නිසාම උන්වහන්සේට සිද්ධ වුණා තමන්ගේ භාවනාසිත අත්හරින්ද. ඒ භාවනාසිත අත්හැර දාලා නැවතත් බුදුරජාණන් වහන්සේ මුණගැහෙනකොට තමයි තථාගතයන් වහන්සේ ඒ විතරකයන්ට ගැළපෙන කමතහන් මේ පැහැදිලි කරන්නේ. එහෙමනම් අපේ සිතත් මේ රාගෙන්, කාමයෙන් බහුල වෙනකොට, ඒ බහුල කාමක හැඟීම් පහළ වෙනකොට ඒට ප්‍රතිවිරුද්ධ වශයෙන් අසුභ භවනාව ප්‍රගුණ කරගත යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ද්වේෂයෙන්, ව්‍යාපාදයෙන් බහුල වෙනකොට, ප්‍රබල වෙනකොට, ප්‍රගුණ වෙනකොට, බලවත් වෙනකොට ඒ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ වශයෙන් මෛත්‍රී භවනාව ප්‍රගුණ කරගත යුතු වෙනවා. ඒ වගේම ලාමක විතරකයන්ගෙන් හිත උද්දච්චට යනකොට, මෝහය බලවත් වෙනකොට ඒ පාලනය කිරීම සඳහා ආනාපාන සතිය ප්‍රගුණ කරගත යුතු වෙනවා. එහෙමනම් මේ කාම භූමියේ ජීවත් වෙන අපි අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන මේ ద్వාරයන්ගෙන් යම් අරමුණක් ගන්නවා නම් පළමුවෙන් අපේ ස්වභාවය තමයි ඒ අරමුණට ඇලෙන ගතිය. ඒ විතරක් නෙමෙයි, මේ අරමුණට ඇලීමක් ඇති වෙන්නේ ඒ අරමුණ ප්‍රියයි, මනාපයි, සාන්තන, ඉෂ්ඨ, කාන්ත, ප්‍රියමනාපන අපේ සිත ඇලෙනවා. ඒ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාපවක් නැත්නම් අපි ඒ අරමුණත් එක්ක ගැටෙනවා. එහෙමනම් මේ ඇලීමත් ගැටීමත් නිසාම අපේ සිත උද්දච්චයට පත් වෙනවා, මෝහයට බර වෙනවා, විතරක බහුල වෙනවා. එහෙමනම් දැන් බලන්න සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ මේ ජීවිත යාත්‍රාව ස්වභාවයෙන්ම අර පහත් දින් කරා ගමන් කරන ගංගාවක් වගේ, මේ දියපාර පහත් තැන් සොයසු ගමන් කරනා වගේ අපේ හිතේ ස්වභාවයත් මේ රාග ද්වේෂ මෝහයන්ට බර වෙලා තමයි ගමන් කරන්නේ. මේ රාග ද්වේෂ මෝහයන්ට බර වෙලා ගමන් කරන අපි එසේ ගමන් කරමින් ගමන් කරමින් අපි යනකොට එතන සීමාවක් නැහැ. ඒ තුලින් අපේ ජීවිතයේ අන්ධකාරයට පත් වෙනවා. මේ කාම භූමික කාම ලෝක ඇසුරු කරගෙන ජීවත් වෙන සියලුම සත්‍යයන්ගේ ස්වභාවය මෙන්න මේකයි. එහෙමනම් මේ ස්වභාවය කෙනෙක් දැකලා අවබෝධ කරගෙන වටහාගෙන මේකට ප්‍රතිවිරුද්ධ වශයෙන් ඒ උඩුගම්බලා පීනීමක් හා සමානයි මේ රාග ద్వේෂ මෝහ යටපත් කරමින් අලෝභ අදෝ සමෝහ බලවත් කරගැනීමෙන් කුසල ධර්මයන්ගේ වැඩිම. එහෙමනම් මේ භාවනාවෙන් සිද්ධ වෙන්නේ අර ස්වභාවික චරිත ලක්ෂණ යටපත් කරගෙන බලවත් වූ චරිත ලක්ෂණයක් සිත තුළ ඇති කර ගැනීම. එහෙමනම් මේ ස්වභාවික වූ ලාමක චරිත ලක්ෂණ අපි හොඳින් දැකලා වටහාගෙන ඒ චරිතයන්ට ප්‍රතිවිරුද්ධ වශයෙන් තමයි ඒ ආනාපාන සති භාවනාව හෝ මෛත්‍රී භාවනාව හෝ අසුභ භාවනාවෙන් කර්මස්ථාන ප්‍රගුණ කරගත යුතු වන්නේ. එහෙමනම් මෙතනදී අපි එනිසා තමයි පැරණි ආචාර්යන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ධර්මයට ගැළපෙන ආකාරයෙන් අර්ථ විග්‍රහ කර දෙනවා. අපේ ගුරු උතුමෝ සමත භාවනාවට පිවිසීමේ දොරටු තුනක් ඇටියට. මොකද සමත කමතහන් 40ක් විග්‍රහ කරනවා, අනුසුති කර්මස්ථාන 10ක්, කසින කර්මස්ථාන 10ක්, අසුභ කර්මස්ථාන 10ක්, සතර භක්ම විහරණ, සතර අරෝපී භාවනා, ඒ වගේම ආහාර පටිච්චල සංඥාව සහ ධාතු මනසිකාරය කියලා. මේ කර්මස්ථාන 40ම එකවර එක කෙනෙකුට වඩන්න ප්‍රගුණ කරන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ මේ 40 කර්මස්ථාන දේශනා කරන එකම පුද්ගලයෙකුට නෙමෙයි. එක එක පුද්ගලයන්ගේ චරිත ලක්ෂණයෙන් ගැලවෙන කමඨහන්. හැබැයි යම්කිසි කෙනෙක් එක කමඨහනකින් සමන් ධ්‍යාන සමාධි සමාපatti දක්වා හිත දියුණු කරගත්තා නම්, ප්‍රගුණ කරගත්තා නම්, බලවත් කරගත්තා නම්, ඉන්පසුව ඒ යෝගාවචරයට පුළුවන් ඒ ධ්‍යාන බලය, ධ්‍යාන ශක්තිය, සමාධි ශක්තිය පාදක කරගෙන ඉතිරි සමතහන් සියල්ලම මනාව ප්‍රගුණ කරන්න. එහෙමනම් අපි මෙතනදී උත්සාහවත් වෙන්නේ, ඒ වගේම ප්‍රකාශ කරන බලාපොරොත්තු වෙන්නේ මේ කියන සමත භාවනා කර්මස්ථාන සියල්ලන්ටම පිවිසීමේ ප්‍රධාන දොරටුව, ඒ වගේම ප්‍රධාන න්‍යාය පැහැදිලි කර දෙන්න. එහෙමනම් මේ සමත භාවනාවට පිවිසීමේ දොරටු තුනක් තිබෙනවා. එක දොරටුවක් ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව, තව දොරටුවක් අසුභ භාවනාව. එහෙමනම් මේ දොරටු තුනම කෙනෙකුට එකවර ගෝචරය කරගන්න බැහැ. එකවර දරා ගන්න බැහැ. එකවර ප්‍රගුණ කරගන්න බැහැ. හැබැයි ප්‍රගුණ කරගන්න පුළුවන් ඒ තමන්ට ගැළපෙන චරිත ලක්ෂණය හඳුනගෙන එයට ගැළපෙන කමඨහන වඩා ගත්ත නම් පුළුවන් මේ කමඨහන තුන වඩන්න. ඒ නිසා තමයි බොහෝ දුරට ආනාපාන සති භාවනා කර්මස්ථානය මූල කර්මස්ථානයේ කරමින් පුරුදු කරන්නේ. ඒකට හේතුවක් කාරණාවක් තිබෙනවා. මේ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ මූල කමඨහනක් වෙන්නේ, ඒ වගේ මූල කර්මස්ථානයක් වෙන්නේ ඇයි? මේ ආනාපාන සති භාවනාව බුද්ධෝත්පාද කාලවලදී අබුද්ධෝත්පාද කාලවලදී සිරු දිනාම ප්‍රගුණ කර තිබෙන කමතහන. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනාවත් එසේ ප්‍රගුණ කර ඇති කමතහන. නමුත් මේ ආනාපාන සති භාවනාවට විශේෂ තැනක් සිද්ධ වෙනවා. මොකද ලෝසුරා බුදුවන සියලුම මහෝත්තමයන් වහන්සේලා බෝමුලහරහ වැඩහිඳ තමන් වහන්සේලා සපරිවාර මාර පරාජය කරමින් ලෝතුරා බුදු වීමේ අදිෂ්ඨානයේ පාදක භාවනා කර්මස්ථානයේ හැටියට සම්බන්ධ කරගන්නේ ප්‍රගුණ කරගන්නේ ආනාපානසති භාවනාවයි. මේක සියලුම බුදුරජාණන් වහන්සේලා ප්‍රගුණ කරගන්න ධර්මතාවයක් නිසා ආනාපානසති කර්මස්ථානයේට මහා පුරුෂ භාවනාව කියලා හඳුන්වනවා. එහෙමනම් මේ මහා පුරුෂ භාවනා කමතහනක් තමයි ආනාපානසති භාවනාව. එහෙමනම් මේ යෝගාවචරය හොඳින් තේරුම් කරගත යුතුයි, ඒ වගේම වසහගත යුතුයි, ඒ වගේම හිතේ තබාගත යුතුයි. ආනාපානසති භාවනාව ඉතාමත්ම වැදගත්, සම්භාවනීය, ඒ වගේම සරල කමතහනක්. නමුත් වැඩිමත හොඳ සිහිනුවන පවත්වා ගත යුතු කමතහනක් ඇතියෙත. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එදා රාහුල ස්වාමීන් වහන්සේටත් මේ ආනාපානසති භාවනාව ගැන දීර්ඝ අර්ථ විග්‍රහයක් කර දුන්නා. නමුත් මේ ආනාපානසති සූත්‍ර දේශනාවේදී පවා බුදුරජාණන් වහන්සේ මේ ආනාපානසති භාවනාව ඇති වැදගත්කම, ඒ වගේම ප්‍රගුණ කරගත යුතු ආකාරය ගැන විස්තර කර දුන්නා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී ඒ කායානුපස්සනාව යටතේ පළමෙනි කමතහන හැටියටයි ආනාපාන සති භාවනාව අර්ථ විග්‍රහ කර දුන්නේ. එහෙමනම් බොහෝ තැන්වල අර්ථ විග්‍රහ කළ භාවනා කමතහනත් මේ ආනාපාන සති භාවනාව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන්ට මේ ආනාපාන සති භාවනා ප්‍රධාන කරගෙන මේ සමත විපස්සනා භාවනාවන් ගැන උනන්දුවක් දක්වන පිරිසක් නිසා තමන්ගේ භාවනාවට ඉතා උපකාරයක් උදව්වක් වෙයි කියන හැඟීමෙන් තමයි මේ කමතහන් විස්තර කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මුලින්ම මතක තියාගත යුතු කාරණාවක් තමයි න භික්ඛවේ මොට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සතිං වදාමි. මෙන්න මේක බොහොම වැදගත් ආදර්ශයක්, ආදර්ශ පාඨයක්. මහණෙනි, සිහිය සහ නුවණ දුර්වල යෝගාවචරයෙකුට, ඒ කියන්නේ සිහි නුවණ ඉතාමත් දුබල, ශක්තිමත් බවක් නැති යෝගාවචරයෙකුට ආනාපානසති භාවනා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ නැහැ. එහෙමනම් බලන්න බුදුරජාණන් වහන්සේ මුලින්ම ප්‍රකාශ කර තිබෙනවා ආනාපානසති භාවනාව මම ඉදිරිපත් කරන්නේ, ප්‍රගුණ කරන්න අවසර දෙන්නේ කාටද? සිහි නුවණ තිබෙන යෝගාවචරයෙකුට. මේ සිහි නුවණ කියන එක අදහස මොකද්ද? සිහිය සහ නුවණ කියලා කියන්නේ ඥාන සංප්‍රයුක්ත භාවය. එහෙමනම් කෙනෙක්ගේ ඥාන සංප්‍රයුක්ත භාවයක් කෙනෙක් තුළ පිහිටා තිබෙනවා නම් ඒ ඥාන සංප්‍රයුක්ත භාවයයි හේතු වෙන්නේ ආනාපානසති භාවනාවලින්. එහෙමනම් ඥාන සංප්‍රයුක්ත භාවයේදී පින්වතුනි ප්‍රධාන අර්ථ කීපයක් මෙතන වටහා ගත යුතු වෙනවා. එකක්, ජාත ප්‍රඥාව හොඳින් පිහිටා තිබෙන තෝනේ. තවකේ ජාත ප්‍රඥාව තිබුණත් ස්ථානෝචිත ප්‍රඥාව සහ වර්තමානෝචිතින් සිහිනුවන පවත්වා ගැනීමේ ශක්තිය නැත්තම් එවැනි කෙනෙකුට මේ ආනාපාන සතිය ප්‍රගුණ කරගන්න බැහැ. එහෙනම් වැදගත් වෙන්නේ මේ ජාත ප්‍රඥාව. ජාත ප්‍රඥාව නැති කෙනෙකුට කොහොමවත් භාවනා ප්‍රගුණ කරගන්න බැහැ. මේ ජාත ප්‍රඥාව තිබෙන යෝගාවචරයෙක් භාවනාවට පිවිසෙනවා නම් එවැනි යෝගාවචරයෙකුට අඛණ්ඩ සිහිනුවන පවත්වා ගන්න අරමුණේ අන්නේ යෝගාවචරයටයි පුළුවන්නේ තමන්ගේ සිත ආනාපානසති භාවනාවෙන් දියුණු කරගන්නට. මෙතන මේ ජාත ප්‍රඥාව කියන එක අපි තෝරාගත යුතු වචනයක්. ඒ කියන්නේ උප්පත්ති නුවණ. ඒ කියන්නේ උප්පත්තියෙම ඥාන සංප්‍රයුක්ත භාවය. උප්පත්තියෙම ඥාන සංප්‍රයුක්තව ඉපදුණු භව. එහෙමනම් ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී ස්වභාවය. එහෙමනම් යම් කිසි කෙනෙක් මනුෂ්‍යපතේ අපි කතා කරන්නේ මනුෂ්‍ය ලෝකයේ නිසා මේ මනුෂ්‍යපතේ උප්පත්තියක් ලැබුවා නම් ඒ ප්‍රතිසන්දිතේ ඥාන සංප්‍රයුක්ත භාවි යුක්ත වෙතුයි. සෝමනස්සහගත වෙන්නත් පුළුවන්, උපේක්ෂාසහගත වෙන්නත් පුළුවන්. මේ සෝමනස් උපේක්ෂා ભેදේ බලපාන්නේ නැහැ, වැදගත් වෙන්නේ ඥාන සංප්‍රයුක්ත භාවය. නමුත් අර සෝමනස් ස්වභාවය තිබෙනවා නම් ඒ ඥාන සංප්‍රයුක්ත සිතේ ශ්‍රද්ධාව ඉතාමත් හොඳින් පිහිටන නිසා මේ පංචේන්ද්‍රයන්ගේ බලවත් භාවයේ තිබෙන නිසා එයාට පහසුවෙන් භාවනා දියුණු කරගන්න පුළුවන්. නමුත් උපේක්ෂා භාවයේ තිබීම තුළ ශ්‍රද්ධාව නැති එක නෙමෙයි, ශ්‍රද්ධාව තිබුණත් ඒ බලවත් වූ ශ්‍රද්ධාව ස්වභාවයක් පෙන්වන්නේ මොකද නිතරම හිත උපේක්ෂාවට බර වෙන නිසා. ඒත් නමුත් කෙසේ නමුත් එවැනි යෝගාවචරයන්ට මේ භාවනාව දියුණු කරගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී යෝගාවචරේ ඉන්නව නම් එවැනි යෝගාවචරයාට කියන්නේ ජාත ප්‍රඥාව තිබෙන යෝගාවචරේ. ඒ ජාත ප්‍රඥාව හේතුක ප්‍රතිසන්දි ලාභියා තමන් ඒ දැනුම් තේරුම් තියෙන වයසේදී වර්තමානයේම තම අරමුණ තුළ හිත පිහිටවා ගන්න පුළුවන් නම් අර අතීතං නානුසෝචanti අතීතයේ සිට යවල සිටේ දුක ශෝක ඇති කරගන්නෙත් නැතිව ඒ වගේම දැන් සමහරක් වෙලාවට සමහරක් සිට අපි වර්තමානයේම සිට පිහිටවා ගන්න බැරිව තමන් හිත එහෙට මෙහෙට දුවන්න පුළුවන්. ඒක නිසා අර අතීතයේ හිත යවන්නෙත් නැහැ වර්තමානෙටම හිත පිහිටුවාගෙන අනාගතෙට හිත දුවන්නෙත් නැහැ. පච්චුප්පන්නේන ඒ කියන්නේ වර්තමාන හිත පවත්වා ගන්නවා නොපැමිණි අනාගතයට හිත යොමු කරන්නෙත් නැහැ. එහෙමන වැදගත් වෙන්නේ භවනාවට මේ වර්තමාන තුල වර්තමානයේම හිත පවත්වා ගැනීම. එහෙමනම් මේ භවනා කරන යෝගියා ඒ තමන් පුරුදු වේ යුතුයි සිහි නුවණ වර්තමාන අරමුණත් එක්ක පවත්වා ගන්න. වර්තමානින් ජීවත් වෙන්න. එහෙමනම් දැන් භවනා කරන යෝග්‍යයා තුල ජාත ප්‍රඥාව තිබිය යුතුයි. ඒ වගේම සිහි නුවණ මනාව පිහිටවන්න නම් ඒ අතීතයේ සමගව අනාගතය සමගව වර්තමාන අරමුණේ සිහි නුවණ පවත්වා ගත යුතුයි. ඒ විතරක් මේ යෝගාවචරය දැන් ආනාපාන සති භාවනා වඩනවා නම් මේ ආනාපාන සති භාවනාවට අදාළ වෙච්ච කරුණු කාරණා කීපයක් තිබෙනවා. අර වැදගත්ම වන්නේ මේ භාවනාවට සුදුසු පරිසරය තේරුම් කර ගැනීම. ඒ වගේම භාවනාවට ගැළපෙන සුදුසු ඉරියව්ව. ඒ වගේම භාවනාවට දැන් අපි අරමුණ පිහිටුවා ගැනීම ස්ථානේ. ඒ වගේම භාවනා අරමුණ ගැන වටහා ගැනීම. එහෙමනම් දැන් මෙතනදි වැදගත් වෙන්නේ ඒ භාවනාවට සුදුසු ස්ථානයේ බුදුරජාණන් වහන්සේ අර ආරණ්‍ය සේනාසනයක් කහක් බුලක් විවේක ස්ථානයක් වශයෙන් පැහැදිලි කර තිබෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඉතින් අපට ආරණ්‍යයක් ගස් සේවනක් වැනි දේ සොයා ගැනීමට අපහසු වෙන්නත් පුළුවන් පහසු වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒ තමන් භාවනා කරන ස්ථානේ භාවනා කරන තැන භාවනා කරන මොහොත නිශ්ශබ්දතා ඇතිව ඒ භාවනා අරමුණේ හිත පිහිටුවා ගන්න පුළුවන් නම් අන්න එතන අපට පුළුවන් භාවනාවට සුදුසු ස්ථානයක ඉපත් කරගන්න. ඒ වගේම භාවනාවට වාඩි වෙන ඉරියව් ගත්තොත් වාඩි වීම සිටගෙන සිටීම සක්මන වැතිරගෙන කියන මේ සතර ඉරියව්යෙන් භාවනා ප්‍රගුණ කරගන්න පුළුවන්. නමුත් මේ ආධුනික යෝගාවචරය වාඩි වීම ප්‍රගුණ කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම දැන් මේ වාඩි වීම ගත්තහමත් එන්නේ වාරින ක්‍රම කීපයකට වර්තමානයේ තිබෙනවා. ගොඩක් දෙනෙකුට බිම වාරින අපහසුයි. ඒ පුටුවක් වෙන දෙයක් තමයි සොයාගන්න. ඒ වගේ තව කෙනෙකුට බද්ධ පරියන්කින් වාරින දෙබැහැ අර්ධ පරියන්කින් පුළුවන්. තව කෙනෙක් කකුල් දෙක දික් කරගෙන වාරි වෙනවා. නමුත් එතනදී වැදගත් වෙන්නේ අපට මේ වාරි වීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා කොන්ද කෙලින් තියාගෙන බද්ධ පරියන්කින් පුළුවන් නම් බද්ධ පරියන්කින් වාරින කොන්ද කෙලින් තියාගන්න. ඒ කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න පුළුවන් නම් වඩා හොඳයි. අර්ධ පරියන්කින් උනත් පුටුවක වාඩින ඒ කොන්ද කෙලින් තියාගෙන වාඩි වීම තුළයි අපේ සිත මනාව අරමුණේ පිහිටන්නේ කියන එක අපි තේරුම් කරගත යුතුයි. ඒ වගේම පරිමුඛං සති මුපට්ඨපෙත්වා. එකෙන් තමන් එන පරිමුඛයෙහි සිහි පිහිටුවා ගන්නට ඕන. දැන් මේ පරිමුඛ කියන වචනය අද ගොඩක් දෙනෙක් අර්ථ වරදවා ගන්නත් පුළුවන්. තව කෙනෙක් ඒ ගැන නිසි තේරුමක් නැතුව කටයුතු කරනවා. ඒ පරිමුඛ කියලා කියන්නේ නාසිකාග්ගේව මුඛම නිමිත්තේව. නාසිකා අග හෝ මුඛ නිමිත්ත. මුඛ නිමිත්ත කියලා කියන්නේ උත්තර ඔට්ටස්ස මජ්ජපදේශෝ. ඒ උතුරු උඩුතොලේ මැද කොටස. එහෙමනම් බලන්න මේ නාසිකා අග උඩුතොලත් කියන මේ ප්‍රදේශයේ අවකාශයේ තුල තමන්ට පුළුවන් නම් සිහිය පිහිටුවාගෙන ඒ ස්වභාවික ආශ්වාස ප්‍රශ්වාස හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි පින්වත්නි ආනාපාන සති භාවනාව අරමුණ පිහිටුවාගත යුතු ස්ථානය. එහෙමනම් භාවනාවට සුදුසු ස්ථානය කොතනද කියන කෙනෙක් ඇහුවොත් අපි කියන්න ඕනේ මේ නාසිකාගත උඩුතලත් කියන මේ ප්‍රදේශය අතරතුර මේ ස්වභාවිකව ගමන් කරන හුස්ම රැල්ලක් තියෙනවා. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති සිහියෙන් හුස්ම ගැනීම සිහිය හුස්ම හෙලීම. එහෙමනම් මෙතනදී මේ යෝගාවචරය ඒ ස්වභාවික හුස්ම තුළ තමන් සිහිය පිහිටුවා ගන්නවා නම් තමන් උවමනාවෙන් හුස්ම ගැනීමක්, උවමනාවෙන් හුස්ම පාලනය කර ගැනීමක්, ඒ වගේ හුස්ම තද කර ගැනීමක්, හුස්ම පිටපස්සේ හිත රැගෙන යාමක් ඒ කිසිම දෙයක් කරන්න සුදුසු වෙන්නේ නැහැ. මොකද මේ හුස්මත් එක්ක තමන් පිටපස්සේ ගමන් කරනකොට ඒක ඇවිදින් ආනාපාන සති භාවනාව සමත වශයෙන් වර්ධන ක්‍රමයක් නෙවන වගේ මතක තියාගන්න. මොකද මේ ආනාපාන සති භාවනාව හුස්ම රැල්ල අපිට සමත වශයෙන් සහ විපස්සනා කියන ක්‍රම දෙකෙන් වඩන්න පුළුවන් දොරටුවක් තියෙන දොරටු දෙකක් තිබෙන. එහෙනම් අපි දැන් ප්‍රගුණ කරන්න හදන සමත වශයෙන් හිතේ සමාධිය දියුණු කරගෙන හිත ධ්‍යාන බවට පත් කර ගැනීම නිමිති පහල කරගෙන ඉත අද වර්තමානයේ බොහෝ දෙනෙක් මේ නිමිත්ත කියන එක පොව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් අද අපි මේවා ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ න්‍යාය ඒ වගේම සෝතලාතුවා ටීකාවන්හි අර්ථ විග්‍රහයන් අනුව සහ මේවා දිනු කරලා ප්‍රායෝගිකව පුහුණුවෙන් අත්දැකීම් ගත්ත බොහෝ කිරිස් අද නැතුව නෙමෙයි ඉන්නවා. දේශ විදේශ බොහෝ රටවල වාසය කරනවා. එතකොට මේ හැමදෙනාම මේ නිමිත්ත කියන එක තාමත් හොඳින් පිරිසුදුව ප්‍රකට කරගන්නවා. ඉතින් මේ ඒ සම්බන්ධව වැටහීමක් අවබෝධයක් නැතිව කෙනෙක් තමයි අර ආනාපාන සති ප්‍රතිභාග නිමිත්තක්වත් පරිකර්ම නිමිත්තක්වත් උග්ඝහ නිමිත්තක්වත් ගැන වැටහීමක් නැතුව හුස්ම රැල්ල දිහා බලාගෙන දැන් මේ දිහා අදිස්ථාන කර කර කර කර යන ක්‍රමයක් අද බොහෝ දෙනෙක් කියනවා. ඉතින් ඒ ගැන අපි විවේචනයක් කරනව නෙමෙයි, අපි කියන නියම බුද්ධ දේශනාවට අනුකූලවම භාවනා වර්ණ යෝගාවචරයකටයි අපි මේ කියන දේශනාවෙන් ප්‍රයෝජනයක් වෙන්නේ. එහෙමනම් දැන් අර මේ යෝගාවචරය අර ස්වභාවික හුස්ම රැල්ල හඳුනාගෙන ඒ ස්වභාවික හුස්ම රැල්ල මත හොඳට සිහිය පිහිටුවා ගන්න පුළුවන් වෙන්න ඕන. එසේ සිහිය පිහිටුවා ගත්ත තරමටයි ඒ සිහිනුවණින් හුස්ම රැල්ල දිහා බලාව හිටපු තරමටයි ඒ සිහිනුවනත් එක්ක පංච ඉන්ද්‍රිය ධර්මයන් බලවත් කරගත්ත තරමටයි මේ ආනාපාන සතිය වැඩෙන්නේ ප්‍රගුණවන්නේ කියන එක මතක තියාගත යුතු කාරණාව. ඒක නිසා තමයි කියන්නේ මේ ආනාපාන සති භාවනාවත් එක්ක සතර සතිපට්ඨාන වැඩෙනවා. ඒ වගේම සත් බෝධ්‍යාංග ධර්ම වැඩෙනවා. ඒ වගේම මාර්ගාංග වැඩෙනවා. අවසානයේදී ධ්‍යාන සමාධි සමාපatti වැඩෙනවා. දර්ශනා ඥාන වැඩෙනවා, මාර්ගඵල නිවන් අවබෝධ වෙනවා. එහෙමනම් බලන්න මේ හුස්ම රැල්ල නිසා හුස්ම රැල්ල තුල තමන් සිහිය පිහිටුවා ගත්තොත් අර වැඩෙන ගුණ ධර්මයි මේ කියවෙන්නේ. දැන් සතර සතිපට්ඨාන කියන එක අපි කතා කරන්නේ ගැඹුරින් වැඩෙන දෙම උන් ලෝකෝත්තර. ඒ වගේ සත්‍ය බොජ්ජංග ධර්ම ගැඹුරින් වැඩෙන ලෝකෝත්තර. එවක මාර්ගාංග වැඩෙන්නේ බොජ්ජ ලෝකෝත්තර. එහෙමනම් බලමු ලෝකෝත්තර සතිපට්ඨාන, ලෝකෝත්තර බොජ්ජංග, ලෝකෝත්තර මාර්ගාංග වැඩෙනවා කියලා කියන්නේ මාර්ගඵල නිවන් ලැබෙනවා කියන එක. එහෙමනම් බලන්න අපි දැන් මේ ලෝකෝත්තර සමාධියක්, ලෝකෝත්තර ධර්මයක් කරා ගමන් කරන්න මේ අපේ මේ පුංචි උත්සාහය, ව්‍යායාමය, ඒ වගේම ප්‍රගුණ කර ගැනීම මේ හුස්මරැල්ල තුළ සිහිය පිහිටුවා ගැනීම. එහෙමනම් මෙතනදී වැදගත් වෙනවා අරමුණු තුනක් පවතිනවා. එකක් තමයි ආස්වාස පස්වාස. ආස්වාසගෙන හුස්මරැල්ල, පස්වාස හුස්මරැල්ල. කියන්නේ හුස්ම ගැනීමේ සිහිය, හුස්ම හෙළීමේ සිහිය. ඒ වගේ නිමිත්ත හුස්මරැල්ල වදින තැන. එහෙමනම් බලන්න අපි තේරුම් කරගනිමු මේ නාසිකා අග සිහිය පිහිටුවාගත යෝගාවචරයාට තේරුම් කරගන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල හොඳට දකින්න පුළුවන්. ඒ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල දකිමින් ඒ තුල හොඳට සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් විනාඩි 5ක් 10ක් 15ක් එක දිගට ඒව හිත පිට යන්නේ නැතින පවත්වා ගන්න පුළුවන් නම් අන්නේ යෝගාවචරයා ක්‍රමක්‍රමෙන් ආනාපාන සති සමාධිය දිනු කර ගන්න. තව යෝගාවචරයන්ට මේ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල දිහා හිත පිහිටුවාගෙන ඉන්නකොට ඒ ඇයට වැටහෙන්න පුළුවන් මේ හුස්ම රැල්ලත් එක්ක මේ හුස්ම රැල්ල වදින තැන. ඒ හුස්ම රැල්ල වදින තැන ඒ තේරෙනවනම් ඒ වදින තැන හිත තියාගෙන ඒ වදින තැන හිත තියාගෙන ආශ්වාස ප්‍රශ්වාස උස්මරල දෙයක් බැලීමයි ඒ යෝගාවචර කළ යුතු වන්. හරියට අර ලී කොටයක් ඉරන උඩ දෙදිනෙක් ඉන්නවා තලි කොට අර පලංචියක් බැඳලා ඒ තුළ ලී කොටයක් කියලා එක්කෙනෙක් උඩින් එක්කෙනෙක් ආවට ඉඳලා ලකුණු කරගත්ත ඉරක් තුළ හොඳට කියටින් කපන. මේ කියටින් කපනකොට මේ දෙදෙනාගේම හිත තිබෙන්නේ අර කියත් දස් වදින ස්ථානය තුළ. ඒ වදින තැන තමයි සිත තියාගන්නේ. ඒ වදින තැන සිත තියාගෙන ඉන්නකොට ඉබේම වැටහෙනව දැන් කියත ඉහළට යනවා කියත පහළට යනවා පහළට යනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස මේ යෝගාවචරය ස්වභාවයෙන්ම තේරුම් කරගන්නවා. අර හුස්ම රැල්ල වදින තැන හොඳට වැටහිලා ඒ තුල හිත පිහිටුවාගෙන ඉන්නවනම්. හැබැයි මේ වදින තැන සොයන්න යන්න එපා. ඌමනාවෙන් ඇති කරගන්න යන්න එපා. තමන් මේ සියල්ල ස්වභාවිකව වැටහෙනකන් නිශ්ශබ්දතාවයෙන් ඉවසීමෙන් මේ භාවනා ප්‍රගුණ කරගත යුතු වෙනවා. ඉතින් ඇතම් යෝගාවචරයන් මේ හුස්ම රැල්ලයි තුල ඉන්න අවස්ථාවේදී සමහරක් වෙලාවට දීර්ඝ හුස්ම රැල්ල තේරෙන්න පුළුවන්. ඒ කෙටි හුස්ම රැල්ල තේරෙන්න පුළුවන්. ඉතින් මේක බේදයක් න සමහරක් නම් මුලින් කෙටි වෙලා පසු දීර්ඝ වෙන්න පුළුවන්. මුලින් දීර්ඝ වෙලා පසු කෙටි වෙන්න පුළුවන්. ඒ දීර්ඝ කෙටි බව වැටහෙනකොට ඒක දීර්ඝ කෙටි කියන හැඟීමෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්. ඉතින් මේක මේ මනින්ට ඕන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි මේ විනාඩි ගණන් තප්පර ගණන් මයින්ව නෙමෙයි. මේ හිතට වැටහෙන දෙයක්. හරියට ගත්තොත් අර කියතින් ඉරන ඒ දෙදෙනා තුළ සමහරක් වෙලාවට ඒ කෙටි ඒ කෙටියෙන් කියත් පාරක් අදින තැන දීර්ඝව අදින තැන ඉබේම ඒ ඇයට වැටහෙනවා ප්‍රගුණ වෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ ආකාරයට තමයි මේ යෝගාවචරය තමන්ගේ ආනාපාන සති භාවනා කර්මස්ථානය එක දිගට ප්‍රගුණ කරගත යුතු වන්නේ දියුණු කරගත යුතු වන්නේ. ඒ විතරක් නෙමෙයි මේ හුස්ම රැල්ලත් එක්ක සිත පිහිටුවා ගන්නකොට මතක් කරා ඉන්ද්‍රිය ධර්මයන් හැම වෙලෙම සම කරගන්නට ඕන කියලා. දැන් භාවනා කමතහනගෙන දෙන භාවනා උපදෙස් ලබා දෙන ගුරුවරයාගෙන විශ්වාසයක් අපේ හිතේ නැත්තම් ගෞරවයක් නැත්තම් ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැත්තම් භාවනා වැඩෙන්නේ නැහැ. එහෙමනම් මේ භාවනාව ගැන භාවනා ප්‍රගුණ කර ගැනීම ප්‍රතිඵල ලැබෙන බව ගුරුවරයා ගැන ඒ විශ්වාසයක් අපලඟ තියෙනවා නම් අන්න ශ්‍රද්ධාව භාවනාවත් එක්ක වැඩෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ වෙලාවේ භාවනා අරමුණ ආරක්ෂා කරගත යුතුයි. ඒ ආරක්ෂා කරගන්නේ කොහොමද? අකුසලයන් දෙන්න නොදී, බාහිර විතරකයන් දෙන්න නොදී, ක්ලේශයන් දෙන්න නොදී, ඒ වගේ අපේ හිතත් මේ අරමුණ ඇලෙන්න නොදී, ගැටෙන්න නොදී, මුලා වෙන්න නොදී, මධ්‍යස්ථව අපි හිත හොඳට උත්සාහයෙන් උනන්දුවෙන් සිහියෙන් යුක්තව අරමුණ පවත්වා ගන්නට සිහිය වැඩගත් වෙන්නේ මේ වීර්ය පාලනය කරගන්න. ඒ වගේම නුවණ වැඩගත් වෙන්නේ ආස්වාසනම් ආස්වාස, ප්‍රස්වාසනම් ප්‍රස්වාස. මේ අරමුණ විනිවිදව දකින්නටයි නුවණ අවශ්‍ය වෙන්නේ. එතකොටයි මේ සමාධිය වැඩෙන්නේ. එහෙමනම් මේ ඉන්ද්‍රිය පහ හරියට ගත්තොත් අපට මේ ආහාර අනුභව කරන්න අපි අපේ දින මේ ඇඟිලි පහම උදව් කරනවා වගේ මේ ඉන්ද්‍රිය පහම සමබර බලවත් වෙන තුන් ප්‍රගුණ වෙන්න තුන අරමුණත් එක්ක එතකොටයි අපේ සිතේ මේ ආනාපාන සති අරමුණ හොඳට ප්‍රගුණ වෙන්නේ. ඉතින් එසේ ප්‍රගුණ කරමින් යන යෝගාවචරයාට ඒ ආස්වාද ප්‍රස්වාද සමග හුස්ම රැල්ල වදින තැනත් කියන මේ අරමුණ තුන නිසි ආකාරයෙන් තේරිලා වැටහිලා ප්‍රගුණ වෙලා ඒ තුල හොඳට හිත පිහිටුවා ගන්න පුළුවන් නම් විනාඩි 5ක් 10ක් 15ක් දෙකට මෙන්න මේ තමයි පරිකාරම සමාධි මූලික අවස්ථාව. අන්න ඒ වෙලාව පරිකාරම නිමිති උග්ඝාන නිමිති පහළ වෙන්න පටන් ගන්නවා. කුඩා ආලෝක ධාරාවක් වෙනින්ද පටන් ගන්නවා. ඒ ඇතම් යෝගාවචරයන්ට ඒ ආලෝක නිමිති පහළ වෙන කලින් පැච්ච සුදු පාට ආලෝකයක් විහිදෙන්න පුළුවන්. ඒ ඇස් දෙක පියාගෙන භාවනා අරමුණට ගන්නවත් එක්කම ඒක තමයි පින්වත්නිය ප්‍රඥාලෝකය කියන්නේ. මොකද ප්‍රඥාලෝකය කියලා කියන්නේ ධාත ප්‍රඥාව තිබෙනවා. ඒ කියන්නේ උපත්ති නුවණ තියෙන යෝගාවචරයන්ට සහ අතීත සංසාරයේ භාවනාව දියුණු කරගත පුහුණු කරගත යෝගාවචරන් ස්වභාවයෙන්ම ආලෝකයක් පිළිතුරු දෙන අපි කියන ප්‍රඥාලෝකය කියන්නේ. ඒ ප්‍රඥාලෝකයේ නිමේ භාවනා අරමුණේ ප්‍රතිභාග නිමිතන නිමිත බවටපත් වෙන්නේ ඒ අරමුණ තුළම නැවත නැවතත් පිහිටුවාගෙන ඉන්නකොට තමයි සුදු පාටට වලාකුලක් විදියට හරි චන්ද්‍ර මණ්ඩලයක් විදියට හරි ආලෝකයක් විදියට ඒ පටිභාග නිමිත්ත පහළ වෙලා තමන්ගේ නාසිකාගට පැමිණෙනවා. ඉතින් මේකට විනාඩි 5-10ක් නෙමෙයි, සමහරක් වෙලත් සති ගණන් මාස ගණන් පරිකරම කරන්න සිද්ධ වෙනවා. අපි මේ කිසියම් දෙයක අපේක්ෂාවකින් තොරව අපි වර්තමාන වශයෙන් භාවනා අරමුණේ හිත පිහිටුවා ගැනීමයි වැදගත් වෙන්නේ. අපේක්ෂාවෙන් භාවනා කරනවා භාවනා වැඩෙන්නේ නැහැ. ඒ වගේම අර මතුවෙන කුඩා කුඩා ආලෝක මොනවද කියලා බලන්න ගියත් ඒ භාවනාවෙන් පිරිහෙනවා. ඒක නිසායි ප්‍රතිභාග නිමිත්ත ශක්තිමත් වෙනකම් බලවත් වෙනකම් ඒ ස්ථීර වෙනකම් ස්ථාවර වෙනකම් අපි මේ ප්‍රතිභාග නිමිත්ත දිහා හිත යොමු කරන්නේ නැහැ. ඒ වගේ සමහරක් වෙලාවට දවල් කාලේ සූර්ය ආලෝකයත් එක භවනා කරනකොට ඉතාමත් බලවත්සේ ආලෝක වෙන්න පුළුවන්. ඒවා ප්‍රතිභාග නිමිති වෙන්නත් පුළුවන්, වෙනත් වෙනත් ආලෝක වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ රාත්‍රී කාලේ භවනා කරනකොට සමහරක් අයට ආලෝක පහළ වෙනවා. තමත් දුරවලයි දුර්වර්ණ වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් ඒ භවනා අරමුණ තුළ හිත පිහිටුවාගෙන තමන් ඉන්නකොට තමයි මේ ප්‍රතිභාග නිමිත්ත ශක්තිමත් වෙන්නේ. ඒ ප්‍රතිභාග නිමිත්ත ඇත්තද නැත්තද ශක්තිමත්ද කියලා අපි මුලින් වටහාගත යුතුයි. මොකද මුලින් මතක් කරා වගේ බාහිර ආලෝක අපට ප්‍රකට වෙලා ප්‍රතිභාග නිමිති කියලා අපිට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ප්‍රතිභාග නිමිත්ත ශක්තිමත් වෙලා ඒ තුළ පැයක් දෙකක් දක්වා හෝ හිත පෙකුණු කරගත යෝගාවචරයට පුළුවන් තමන්ගේ හදවත තුළින් මේ ප්‍රතිභාග නිමිත්ත දකින්න. එතෙ දකින්නකොට හරියට වතුර බේසමකින් අපේ රූපය දකින්නකොට ඒ වතුරෙන් රූපයක් පේනවා, ඒ වතුරයි රූපය දෙක වෙනස වෙන වෙලා පේනා වගේ ඒ හදවතින් බලනකොට බවාංගයයි මේ ප්‍රතිභාග නිමිත්ත අතර වෙනස හොඳට තමන්ට වැටහෙනවා. ඉතින් විනා කප්පර කීපයයි එතන ඉන්න අවශ්‍ය ගොඩක් වෙලා හිටුවත් අපි එතනත් බහවනා පිළිහෙන්න පුළුවන්. මොකද අපි ඒව තුළ ඇලීමක් ඇති වෙන නිසා. ඒක නිසා නැවත නැවතත් මේ ප්‍රතිභාග නිමිත්ත ශක්තිමත් වුණාට පස්සේ ස්වභාවිකවම මේ යෝගාවචරයාගේ ඒ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල නොදැනී යනවා. ඒ වගේ සමහර යෝගාවචරයන්ට ඒ හුස්ම රැල්ල පරිවර්තනයේ ප්‍රතිභාග නිමිත්ත කියන එක වැටහෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිභාග නිමිත්තේ දේම සිට ඇතුල් වෙනවා. අන්න එතකොට තමන් මේ සමාධි ආලෝකයේ තුල ජීවත් වෙන ආකාරයට තමන් හොඳට වැටෙන්න පටන් ගන්නවා. يعني ඒ ආලෝකයේ තුල තමයි තමන් ජීවත් වෙන්නේ කියන හැඟීම තමන් ඇති වෙනකොට අන්න ඒ ආලෝකයේ තුලට අපි සිතා බහින්න. අන්න ඒ තුල ප්‍රය දෙකක් දක්වා ඉන්නකොට තමයි අපේ ස්ථීබේම ප්‍රථම ධ්‍යාන සමාධියට දැසගන්නේ, සමාධිය කරහිට යමු වෙන්නේ. එහෙමනම් අපි මේ යෝගාවචරයේ හැටියට යෝගාවචරයන් හැටියට ඒ ප්‍රතිභාග නිමිත්ත තුලට හිත හොඳට දැසගත්තාට පස්සේ ඒ තුල තමන් ඉන්නවනම් පැයක් දෙකක් තිස්සේ යන හිත තමන් විචිත්ත වෙන්නේ නැහැ, හිත කැඩෙන්නේ බින්දෙන්නේ නැහැ, වෙනත් බාහිර විතරකෙන්නේ නැහැ. ඒ තුලම තමන් ඉන්න පුළුවන් නම් අන්න නැවතත් තමන්ගේ හදවත වෙත යමු වෙලා ඒ සමාධින් එකට විතක්ක ਵਿਚාර ප්‍රේජසිත ඒකාග්‍රතාව කියන මේ ධ්‍යානාංග එකින් එක දෙකින් එකට මෙනෙහි කරනවා නම් අන්න මෙනෙහි කරනකොට මේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් මේ සමාධිය තුලින් මේ විතරක ස්වභාවය, විචාර ස්වභාවය, ප්‍රේති සුකේතාගතා කියන මේ ධ්‍යානාංගයන් වෙනසකින් එකට වැටහෙනවා. ඉතින් මෙතන එකපාරක් ඒ ධ්‍යානාංග ප්‍රතිවික්ෂා කරන නිගමනයකට කෙනෙනේ සුදුසු නැත. නැවත නැවතත් මේ යෝගාවචරය ඒ ධ්‍යාන සමවැදෙන සතියක් දෙකක් මාසයක් වුණත් කමක් නැහැ. ඒ ඒ ධ්‍යානය ස්ථීර කරගෙන ඉවර නැවත ඒ ධ්‍යාන අපි බැලිය යුතු වෙනවා. ඒ ධ්‍යානාංග පහ එකවරම බලමින් එසේ ප්‍රගුණ කරගැනීමෙන් තමයි මේ යෝගාවචරය නැවත නැවතත් සම්මංගයේ සිට ඒ පංච අදිෂ්ඨාන නැත්නම් පංච වසීතාවෙන් යුක්ත ප්‍රථම ධ්‍යානයේ ශක්තිමත් කරගත යුතු වන්නේ. එහෙමනම් මෙතනදී තවත් කරුණු කාරණාවක් මතක තියාගත යුතු මේ ප්‍රතිභාග නිමිත්ත කියන එක සකස් වෙන්නේ කොහොමද, මතු වෙන්නේ කොහොමද කියන ඊට පෙරත් මම හිතන්නේ අපි දේශනාවල් දේශනා කර තිබෙනවා. නැවතත් මතක් කරගන්නවා නම් අර භාවනා අරමුණ එක දිගට හිත පවත්වා ගන්නවා කියලා කියන අකණ්ඩව කුසාසිත පහළ වෙනවා කියන එක. මේ කුසාසිතක් සිතක් ගානේ කුසල චිත්තජ රූප පහළ වෙනවා. මේ කුසල චිත්තජ රූපයන්ගේ තිබෙන මේ බලවත් භාවය නිසා, ශක්තිමත් භාවය නිසා තමයි අපි මේ භාවනා අරමුණ එනකොට අපේ කයම අපර නොදෙනී යන පුදුමාකාර සැහැල්ලුවක් තේරෙනවා. ඒ සැහැල්ලුවත් එක්කම පුදුමාකාර සංසිඳීමක් වැටහෙනවා. ඒ වගේම පුදුමාකාර සැහැල්ලුවක් එක්කම සංසිඳීමක් එක්කම අපි අහසේ පාවෙන වගේ ස්වභාවයක් පත්තර මේ කය අපර නොදෙනී යනවා. ඒ තත්ත්වයට පත් වෙන්නේ මොකද, මේ අඛණ්ඩව පහන් චිත්තජ රූපයන් ඇති කරන මේ කාය පස්සද්ද ස්වභාවිකයන් සිත්තේ ඇති වෙන මේ චිත්තචෛතසිකයේ පස්සද්ධි ස්වභාවයේ සැපේ මේ කයටත් වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී මේ අකණ්ඩව පහළ චිත්තජ රූපය මුළු ශරීරයේ පුරාම ගමන් කරමින් තමයි අර කයේ තිබෙන වේදනා ගතිය, පීඩා ගතිය, අර මේ සතර මහා ධාතුන්ගේ කිපීමෙන් විච අපහසුතා සියල්ලක් නැවැරිලා සම්පූර්ණ කය සැහැල්ලු කරන්න පටන් ගන්නවා. එසේ සැහැල්ලු වෙනවත් එක්කම මේ චිත්තජ රූපයන්ගේ තිබෙනවා තේජෝ කියන රූපය. ඒ තේජෝ රූපයට පුළුවන්කම තියෙන නැවත උතුත પરම්පරාවන් දිහි කරමින් මේ ශරීරයෙන් බාහිරට ගමන් කරන්න. හැබැයි මේ චිත්තජ රූපයන් ශරීරයෙන් බැහැර වෙන්නේ නැහැ. බැහැර වෙන්නේ බැහැර උපදවන්නත් බැහැ. අර ශරීරයෙන් බැහැර වෙනවා කවුද? චිත්තජ රූපයන් උපද්දවන මේ උතුත රූප. ඒ උතුත රූපයන්ගේ වර්ණයක් තිබෙනවා. ඒ වර්ණය තමයි බාහිර වර්ණයත් එක්ක මිශ්‍ර වෙලා ප්‍රතිභාග නිමිත්ත විදිහට අපට පහළ වෙන්නේ. එතකොට ඒ ප්‍රතිභාග නිමිත්තේ නියම නිමිත්ත තිබෙන චිත්තජ රූපයන්ගේ වර්ණයෙන් ඒක අර භවාංගය දකින්න හදවත දිහා බලනකොට ඒ හදවතින් අර බාහිර දෙන ප්‍රතිභාග නිමිත්තට වඩා ඉතාම ප්‍රබහස්තර ප්‍රතිභාග නිමිත්තක් අපට දකින්න පුළුවන්. ඒකේ තේරුම නම් ඒ චිත්තජ රූපයන්ගින්ම උපදවපු වර්ණය ඉතාම ශක්තිමත් කියන අපි දෙවෙනි පරම්පරාවට වඩා පළවෙනි පරම්පරාවේ වර්ණය ශක්තිමත් කියන. එහෙනම් මේ ප්‍රතිභාග නිමිත්ත කියනක බාහිරින් එන දෙයක් නෙමෙයි, අර චිත්ත ශක්තියම දෙවෙනි පරම්පරාවක් ඇටියට පහළවෙච්ච දෙයක් කියන එක අපි තේරුම් කරගත යුතුයි. ඉතින් අද වර්තමානයේ බොහෝ දෙනෙක් මේ ප්‍රතිභාග නිමිත්ත ගැන විශ්වාසයක් කරන්නේ නැහැ. ඒවා ගැන සැලකිල්ලක් නැතුව භාවන අරමුණෙ ඉන්න පුළුවන් නම් හොඳයි කියලා අර ඒ අදිෂ්ඨාන කරමින් එක එක ධ්‍යාන වල යන ආකාරය විස්තර කර දෙනවා. ඉතින් අපි ඒ වගේ භාවනා කමතහන් තුළින් බුදුරජාණන් වහන්සේ උගන්වන මේ නියම ධ්‍යාන ක්‍රමයේ අපිට දකින්න බැරි වෙලා අපේ ජීවිතය අපි අතරතුර වෙන වෙන මාර්ගවල යොමු කරවලා ගත යුතු සාරය ගන්නේ නැතිව නැත්නම් අර එළය අරටුව කියලා අපි රැවටිලා නතර වීම සිද්ධ වෙන. ඒක නිසා අපි අර සාරෝම සෝත්‍ර දේශනාවේ කියන විදිහට නියම අරටුව කරා හොයා යන්න නම් යායුතු ගමනක් තියෙනවා, යායුතු ප්‍රතිපදාවක් වෙන මාර්ගයක් තියෙනවා. අන්නේ නිසි මාර්ගය තුල තමන් දැසගෙන නිසි ආකාරයෙන් බුද්ධ දේශනාවට අනුයාත වෙමි, බුද්ධ දේශනාවේ බුද්ධ වචනයම පිළිපදිමින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ප්‍රායෝගික භාවනාවම තමන් පෙරටු කරගෙන ඒ ප්‍රායෝගිකවම මේක යෙදෙමින් ඒ නිසි ආකාරයෙන් නියම ආනාපාන සති සමාධිය දියුණු කරගන්නටයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. එහෙමනම් ඒ නියම ආනාපාන සති සමාධිය දියුණු කරගැනීමේ උත්සාහය උනන්දුව තමයි අපි හැමෝම ළඟම පවතින්නේ. එහෙමනම් මේ අද දවසේ අපි මේ ඇති කරගත්ත මේ භවනා රුකුල භවනා ශක්තිය ඒකාන්තයෙන්ම ආනාපාන සති භාවනාව නිවැරදි ආකාරයෙන් ප්‍රගුණ කරගෙන ඉදිරියට ගමන් කරන්නට ඒකාන්තයෙන් හේතු උපනිශ්‍රය වේවා. සියලු දෙනාටම මේ භවනා මාර්ගය දියුණු කරගන්නට සිරු ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා කියන මේ මෛත්‍රී ආශිර්වාදය නැවතත් අපි තවත් අවස්ථාවකදී මේ ආනාපාන සති භාවනාවෙන්ම ඒ ඉදිරි ධ්‍යාන නැවත නැවත මේ ධ්‍යාන ශක්තිමත් කරගන්න හැටි සහ ඒ ධ්‍යාන ක්‍රමත් ඉදිරි භාවනා කමටහන්ද විස්තර කර දීමට බලාපොරොත්තු වෙමින් අද දවසේ රැස් කරගත් උතුම් කුසල ශක්තිය සියලු දෙනාටම ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගෙන පැතුඹ සාමා නිවනින් සැනසීම දක්වා පිහිට උපකාර වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ගෞරවනීය සභාපතිතුමනි අපිට අද ඉතාමත්ම කාලයට ගැලපෙන මේ දිනවල අපි සියලු දෙනාම සෞඛ්‍ය සම්මාසයේ බොහෝ දෙනෙක් මෙතන ඉන්න භාවනා වන්දේක වේලා සම්බන්ධ වෙලා කටයුතු කරන අය ඉදි කාලවලත් එහෙම වෙනවා සමහර අයට. ඉතින් ඒ නිසා අද දේශනාව ඉතාමත්ම අපිට කාලෝචිතයි වැදගත්. සයන්වාස අපි මේ සම්බන්ධයෙන් මතුවන්නා වූ කිසියම් ප්‍රශ්න තියෙනවා නම් කල්ලාණ මිත්‍රගෙන් අපි සමාජ ප්‍රසන්නම කටයුලාවක් කියලා මම වහන්සේගේ අවසරේ පතමයි සම්බන්ධ සයන්වාස අපිට කටයුතුවක් ගන්න පුළුවන් නේද? හොඳයි, තෙරුවන් සරණයි. කටයුලාවක් අපි ගමු. තෙරුවන් සරණයි. සයන්වාස ආරම්භක ප්‍රශ්නයක් විදිහට මම සාකච්ඡාව පටන් ගන්නවා. ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ඔබ වහන්සේ අපිට ඉතාමත්ම වැදගත් විදිහට පැහැදිලි කළා භාවනාවකට සුදුසු පරිසරයේ ඉදිවුව ඒ වගේම අරමුණ වටහා ගැනීම, අරමුණ පිටව ගන්න ස්ථානයේ එම් එනිකාරම වලදගත් කියලා. ඔබ වහන්සේ මතක් කරා විවෘති එක ගාඩක් සුණාගාඩක් වගෙන ඒ සතර ඉරියව්වම සුදුසු වුණාට ආධුනික භාවනා යෝගී කඩේට මේ වාඩි වෙලා භාවනා කිරීමේ ඉතාම සුදුසු බවත් බද්ධපදයන්කින් වාඩි වෙන බැරි වුණත් අර්ධපරතෙන් පදයන්කින් හන්න පුටුව හරි කමන්නේ වාඩිද කොන්ද කෙලින් තබාගෙන වාඩි වෙන ඉතාව වැඩගත් කියලා මේ කරනවා ඉතාමත්ම ඖද්දලිකව වැඩගත් අපිට සාන්වාසෙන් පොද ඒ අපහසුකම් ඔබට තියෙන නිසා ඒ වගේම ඔබ වහන්සේ ඒ තුලින් මතක් කළා මේ පරිමුඛයේ සිහිය නිසිපරිදි පිටව ගන්න ඕනේ කියලා. ඉතින් මෙතෙන්දි මේ නාසිකාග්‍රයේ ඒ මුඛ නිමිත්ත සිහිය තියාගෙන සුභායි පුෂ්ම දේශ බලන් ඉන්න පුළුවන් නම් එතන ඒ අරමුණ පිටව ගන්න ස්ථානය හැටියට ඕමනායෙන් උෂ්ම ගැනීම පිටකිරීම හෝ උෂ්ම පිටපස ගමන් කිරීම කියන උෂ්ම පලෝ කිරීමක් කරන්නේ නැතුව සිටිය යුතු කියන දේ තවස මතක් කළා. මේ ආකාරයට හිත පිහිටවීම දිනු කළ පුද්ගලයාටයි නිමිත්තක් ඇති වෙන්නේ කියන බවත් ඔබ වහන්සේ මතක් කළා. සයනසම මේ තොරතුරුකම කිව්වේ මේ ප්‍රශ්නේ අහන්න අපිට මේ දේශනාවන් ගොඩක් අපි හැමතැනම අහන නිසා අපිට නිතරම අහන්න ලැබෙනවා මේ සති නිමිත්ත කියන වචන. ඊගාවට පරිකම්ම නිමිත්ත කියන එකත් ඔබ වහන්සේ සතර දේශනා කළා එනවා. ආලෝක නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත ඔබ වහන්සේ හඳුන්ව පැහැදිලි කළා, උග්ඝහ නිමිත්ත. ඔය ආකාරයට වචන මාලාවක් එනවා සයනස. හරි අවබෝධයක් නොමැති නිසා අපි වෙනි අසරණ වෙච්චායස ඉතින් ඔවා විවිධ වැඩිතැන් වලින් යොදා ගන්නවා. සොයන්නස ඇත්තට මෙතනදී සති නිමිත්ත කිව්වේ මොකද්ද? මේ සති නිමිත්ත කියලා කිව්වේ අර ආනාපානේ නම් වූ අරමුණ නාසිකාග්‍රේ අර වාචික මතක් කරා වගේ නාසිකාග්‍රේ සා උරුතුලක අපි රඳවා ගන්නවා නම් ඒ අරමුණ නිමිත්ත කරගත් එතනද සති නිමිත්ත කියලා කියන්නේ. ඒත් මේ එකිනෙකින් වෙනස්කම් පරිකම නිමිත්ත කියන්නේ මොකද්ද? ආලෝක නිමිත්තයි ප්‍රතිභාග නිමිත්තයි කියන්නේ එකක්ද දෙකක්ද? උග්ගණ නිමිත්ත කියන වචන අපේ ගෞරවනීය සයන්වාස අපිට අනුකම්පාවෙන් මෙන්න මේ වචන කිහිපයේ සමාන අසමානකම් ඒවා එකමද ඒ ආදි වශයෙන් කෙටි පැහැදිලි කිරීමක් කළ දෙන සයන්වාස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ දෙන අටකථානුසාර අපිට දකින්න පුළුවන්නේ පරිකාර උග්ඝහන පරිකාරම නිමිත්ත උග්ඝහන නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත කියන වචන තුන අපට දකින්න පුළුවන් පැහැදිලිවම. ඒ වගේම දැන් ඔය සති නිමිත්ත ආලෝක නිමිත්ත කියන එක මේ වර්තමාන එක එක දේශකයන් වහන්සේලා හදාගත්ත වචන ඒ තැන්වලදී භාවිතා කරන්න සහ අර්ථ විග්‍රහ කිරීම පහසු සඳහා. නමුත් ඒ අනුව මම වටහාගත ක්‍රමයක් තමයි ওই සති නිමිත්ත කියන එක සිහිල් පිහිටුවා ගැනීම කියන එකට වඩා වැදගත්ම වෙන්නේ අර ප්‍රතිසම්බිදා මග්ග පාළියේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා නිමිත්තං අස්සාස පස්සාස අනාරම්මනා ඒක චිත්තස්ස අජානතෝ තයෝ ධම්මේ භාවනාන උපලබ්බති. නිමිත්තත් ආස්වාස ප්‍රස්වාසයත් කියන එක එකසිතකර අරමුණු වෙන්නේ නැහැ. ඒ ගැන වැටහීමක් නැති කෙනෙකුට භාවනාව දියුණු කරගන්න බෑ. එහෙමනම් නැවතත් පැහැදිලි කර දෙනවා නිමිත්තං අස්සාස පස්සාස අනාරම්මනා ඒක චිත්තස්ස පජානතෝ තයෝ ධම්මේ භාවනා උපලබ්බති. ඒ කියන්නේ මනං නිමිත්තත් ආස්වාස ප්‍රස්වාසයත් එකම තම අරමුණු නොවන එකසිතකින් දකින්න බෙර අරමුණු තුනක් එන සිත් තුනක් එන මෙය හොඳින් දැනගන්න යෝගාවචරයට භාවනා ප්‍රගුණ කරගන්න පුළුවන්. එහෙමනම් මෙතන නිමිත්ත කියලා කියන්නේ හුස්මනම වා. එහෙමනම් යෝගාවචරේකට ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල තුළ හොඳට සිහිය පිටුවා ගන්න පුළුවන් නම් අන්න සති නිමිත්ත පවත්වා ගන්න. ඒ වගේම මේ සති නිමිත්ත හොඳට සිහියෙන් ඉන්නකොට හුස්ම රැල්ල වදින තැනක් වැටෙනවා නම් අන්න සති නිමිත්ත තියාගන්න තැන. අන්න සති නිමිත්ත පවත්වා ගත යුතු වන්නේ හුස්ම රැල්ල වදින තැන. සිහිය පිටුවා ගැනීම. එහෙනම් මේ සති නිමිත්ත පවත්වා ගන්න කියලා කියන්නේ අර ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලේ පිටුවාගෙන ඉන්න අවස්ථාවේ හුස්ම රැල්ල වදින තැනක් වැටෙනවා නම් ඒ වදින තැන නිමිත්තක් කියලා සරියුත් මහ රහතන් වහන්සේ භාවිතා කළ නිසා ඒකට අපි සති නිමිත්ත කියලා ආදේශ කර ගැනීම වරදක් නැහැ. එතකොට එහෙමනම් මේ සති නිමිත්ත තුල පිහිටාගෙන ආස්වාස් ප්‍රස්වාස තුල මනාව යෝගාවචර හිත පිහිටුවා ගන්නවා නම් එහෙමත් නැත්නම් මේ නිමිත්තත් ආස්වාසත් ප්‍රස්වාසත් යන අරමුණ තුනක් විදිහට වතහාගෙන භාවනාවට පිවිසෙනවා නම් මෙන්න මේක තමයි පරිකර්ම නිමිත්තේ මූලික අවස්ථාව. එහෙනම් පරිකාරම නිමිත්ත කියලා කියන්නේ අරමුණු තුන මතහ ගැනීම. අන්න ඒ තුල විනාඩි 5ක් 10ක් 15ක් දක්වා හොඳට හිත පිහිටුවා ගන්න පුළුවන් නම් අන්න පරිකාරම නිමිත්ත ටික ටික ටික ටික ශක්තිමත් වෙනවා. ඒ පරිකාරම නිමිත්ත ශක්තිමත් වෙනකොට අන්න කුඩා කුඩා ආලෝක ධාරාව වලහකුළු වගේ දේවල් යමින් හිත ටික ටික ටික ටික සම්මාදිර බක ගන්නකොට අන්න උග්ඝහන නිමිත්ත පහළ වෙනවා. හැබැයි මතක තියාගත්තේ toy පරිකාරම නිමිත්ත කියන්නේ කාමාවචරයි උග්ඝහන නිමිත්තත් කාමාවචරයි. මේ උග්ඝහන නිමිත්ත තුල නැවත නැවත වැඩෙනවා. නමුත් අපි ඒකට හිත යොමු කරන්නේ නැතුව නැවතතර ආනාපාන සති අරමුණේ හිත මනාව පිහිටුවාගෙන එක දිගට ඉන්නකොට තමයි ඒ ප්‍රතිභාග නිමිත්ත පහළ වෙන්නේ, ආලෝක පහළ වෙන්නේ. ඉතින් මම අපි ආලෝක කියලා වචනේ වහිතා කර ගොඩක් දෙනකොට ආලෝකයක් තමයි පහළ වෙන්නේ. ඒක ඉතින් චන්ද්‍රාලෝකය වගේ දෙයක්, සූර්යාලෝක වගේ නැත්නම් විදුලි එළියක් වගේ ආලෝක පහළ වෙන්නේ. එතකොට එහෙනම් මේ පහළ වෙන ආලෝක පහළ වෙනවා. ඒ ආලෝක පහළ වීම නිසා තමයි ආලෝක පහළ වීම තමයි ආලෝක ආලෝකයේ පහළ වීම තමයි අපි ආලෝක නිමිත්ත කියලා කියන්නේ. ඒකට ඒ ඇචිද ආලෝකයම තමයි ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ. ඒතකොට එන්නේ ප්‍රතිභාග නිමිත්ත වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වෙනස් වුණා ඒ දේ තමයි අපි ආලෝක නිමිත්ත කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපි මේ විදිහට තෝරාගත යුතු වන්නේ සති නිමිත්තත්, පරිකාරම නිමිත්තත්, උපචාර නිමිත්තත්. සයනස උග්ගහ නිමිත්ත නැවතත් මොන ආකාරයෙන්ද ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ විදිහට එහෙම නැත්නම් මොනවාද මෙහෙමයි. දැන් එතනදී පරිකර්ම නිමිත්ත ශක්තිමත් වෙනකොට තමයි උග්ඝහ නිමිත්ත බලවත් වෙන්නේ. මොකද පරිකර්ම කියලා කියන භාවන අරමුණ හිත ටික ටික ටික ටික හොඳට පිහිටවනකොට දැන් අඩුපසානේ භාගය පැයක් දක්වාරි කමන්න හිත හොඳට පිහිටුවා ගන්න පුළුවන් නම් ඒ පිහිටුවා ගන්නකොට තමයි අපිට කුඩාවට හරි ආලෝක වගේ දේවල් පහළ වීමෙන් තමයි අපි කියන්නේ උග්ඝහන් නිමිතෙන් පහළ වෙනවා කියලා. ඒ උග්ඝහන් වලහකුලක් එන විදිහට ඒ වගේ පොඩි පොඩි ආලෝක එන විදිහට පහළ වෙනවා. ඉතින් ඒක අර ඒ පරිකාරම නිමිත්තේම බහුල වශයෙන් ප්‍රගුණ කිරීම නිසා තමයි සංඥා වශයෙන් ආලෝක පහළ වීම උග්ඝහන් නිමිත්ත කියලා කියන්නේ. ඒතකොට ඒක ප්‍රතිභාග නිමිත්තේ මූලික අවස්ථාව. ප්‍රතිභාග නිමිත්ත එක පටිභාග නිමිත්ත කියලා කියන උග්ඝාන නිමිත්තෙන් ඇතිවෙච්ච ආලෝකයෙන් බලවත් ආලෝකය තමයි පටිභාග නිමිත්ත කියලා කියන්නේ. තේරුණාද? එහෙමයි සර්. අනේ කාර අපි හොඳින්ම තේරුණායි කාරණා හොඳටම පැහැදිලි කරනවා. බොහොම පිංතන් වාස. ඉරුවන් සර්ණයි දරුවත් මහත්මයා. ඉරුවන් සර්ණයි ගරුතර ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්නේ මම අහන්නේ මේ මට ඇතිවෙච්ච ගැටලුවක් මේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී මේ මේක ඉස්තරලත් මේ සවන්ත සිසිලස වැඩසටහනේදී මම ඉල්පත් කළා මේ ප්‍රශ්නේ නමුත් ඉතියා කාල පිළිතුරක් ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ ආනාපාන සතියට වාඩි වුණාම මේ විනාඩි 5ක් විතර ගියාට පස්සේ එකපාරට ෂොක් එකක් වැදුනා වගේ මහ පොටෙන් ඉන්නේ ඉඳලා ඉස දක්වා කරන්ට් එකක් ඇදුනා වගේ නෝ සලිත වෙනවා. ඊට පස්සේ මොනවත් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මම එතනින් නැගිටලා යනවා. ගිහිල්ලා ආයෙත් කියලා ඉඳලා ආයෙත් ආනාපානිය වඩන්න පටන් ගත්තත් කරගන්න බැරි වෙනවා. අරක මතක් වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මට කරුණා කරලා පැහැදිලි කරලා දෙනවා. දැයි මේක සිද්ධ වෙන්නේ? මේක යලි යලි සිද්ධ වෙනකොට මේකෙන් වැළකෙන්න ඕන කොහොමද කියලා. මම හිතන විදිහට ඔතනදී මහත්තයා මේ අධික උත්සාහයක් සහ වීර්යයක් දරනවා මේ හුස්ම රැල්ල තුළ හිත පිහිටුවන්න. වීර්ය අධිකයි. ඒ වීර්ය අධික වීම නිසා අධිකව හුස්ම රැල්ල තුළ පවත්වාගෙන යනවා. එකපාරට මේ වීර්ය අඩු වෙනකොට තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි හොඳට හිතලා බලන්න තමන් උවමනාවෙන් හුස්ම ගැනීම, හුස්ම පාලනය කර ගැනීමක් සහ අර ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමබවක අඩුවක් උතන තියෙනවා. අන්න ඒ ගැන තමන් හොඳට නැවත ප්‍රත්‍යක්ෂා කරලා ඒ දුර්වලතාවය මොකක්ද කියලා බලලා අන්න ඒ දුර්වලතාවය සකස් කරගත්තොත් එතනින් ඉහළ යන්න පුළුවන්. චරණසනයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙටම අදාළව ස්වාමීන් වහන්සේ ඒ වගේ සිතේ යම්කිසි චතිතයන් ඇති වෙන අවස්ථාවලදී අර චතුරාර්ය සත්‍ය භාවනා වගේ දේවල් ප්‍රයෝජනවත් වෙන බවක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැන වහන්සේගේ අදහසක් දැනගන්න කැමතියි සිරුවන් සර්ණයි. චතුරාර්යක භාවනාවෙන් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ඔය ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන වෙලාවේ චතුරාර්යව නැවත නැවත කරන එක නෙමෙයි. වැදගත් වෙන්නේ භාවනාව කරන්න කලින්, ඒ කියන්නේ මේ ආනාපාන සති පිරිසන කලින් චතුරාර්ය භාවනාව වඩනවා නම් අන්න එතනයි වැදගත්කම තියෙන්නේ. නමුත් ඔතනදී මහත්තයා අපි මේ චතුරාර්ය භාවනාව වරදක් නෙමෙයි, ඊට වඩා හුඟක් වටිනවා හොඳයි මේ සංවේග කරුණු කාරණා මෙනෙහි කරන්න. ඒ ආනාපාන සති භාවනාව වඩනකොට තමන් හිත වැටෙනවා, දුර්වල වෙනවා, අරමුණ පිහිටන් නැති වෙනකොට ඔය සතර අපා දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අතීත සංසාර දුක, අනාගත සංසාර දුක, ආහාර සැවීමේ දුක, ජීවත් වීමේ දුක, මෙන්න මේවා ගැන මෙනෙහි කරමින් අර වැටුණු වීදිය නකසටව ගන්න. අන්න ඒකෙන් ගොඩක් ශක්තියක් වෙන භාවනා කරන යෝගීන්ට. සාදු සාදු. මේ උපදේශන හිතාමත් වැදගත් අපිට ස්වාමීන් වහන්සේ. අර මේ සයනසර දුක්ඛ ප්‍රතිපදා ගන්ධවිඤ්ඤා අනී ප්‍රතිපදාවක ඉන්නකොටත් ඒ මුලින් කියලා දෙන ඒ ප්‍රතිපදාවේ තියෙන භාවනාවන් වලට ඒ වයස් වෙනන්නේ ස්වාමීන් වහන්සේ වෙන දේවල් බැදීම. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් ඔබ වහන්සේ අද හොඳින් අපිට පැහැදිලි කරලා දුන්නා. මේ විතක්ක වලින් ගහන මනසක් ඇති අයෙකුට මේ ආනාපාන සති භාවනාව කර්මස්ථානයක් වශයෙන් තථාගතයන් වහන්සේ විසින්ම බව දේශනා වුණා. ඒතොට ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රධාන භාවනාව ආනාපාන සති භාවනාව එහෙමත් මූල කර්ම ස්ථාන භාවනාව වශයෙන් පවත්වන කෙනෙක් මෛත්‍රී භාවනාව සහ බුද්ධානුස්සති භාවනාව වැනි දේවල් ප්‍රකාරක භාවනා වශයෙන් යොදා ගැනීමේ වැදගත්කම අපි මේ වෙනකොට අපේ අනිකුත් ගුරුවරයන් වහන්සේලාගේ උපදේශ මත යොදා ගන්නා විදිහට ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රිය ද්වේෂ සහගත සිතත්වයකට වඩා සුදුසු බව නිතරම දේශනාවලත් කියවෙනවා. බෝවන්සිත් අද අපිට ඉගෙන දේශනා කළා. ඒ පිළිබඳ අපිට කිසි සැකයක් නැහැ. ඒවත් ස්වාමීන් වහන්සේ මේ ප්‍රබල ද්වේෂ සහගත සිතක් නොමැති කෙනෙකුට වුණත් මේ මෛත්‍රී භාවනාව වැඩිම මහත් ප්‍රතිඵල දෙන, එහෙම නැත්නම් මහත් වශයෙන් උපකාර දෙන භාවනාවක් වශයෙන් සැලකන්න පුළුවන් කියලා කල්පනා කරනවා ස්වාමීන් වහන්සේ. මොකද මේ දිනවල අපි මේ මෛත්‍රී වැඩිම ටිකක් ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා. අපිට මේ පෞද්ගලික කාලේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ලැබිච්ච උපදෙස් නිසා ඉතින් ඒකෙන් අර හරියට බොහොම නිකන් සමීපදායක බවක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාවට උපකාරක බවක් දැනෙනවා. ඉතින් ඒකේ ඉදිරියට සැලකීමේ ගැන ගෞරවනීය ඔබවහන්සේගෙන් උපදේශයක් ලබා ගන්න කැමති ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි. මෛත්‍රී භාවනාවෙන් ඒ තමන්ගේ ඒ සතුට, ඒ වගේම සංසිඳීම ඇති කරගෙන ආනාපාන සතියට පිවිසෙන එක ගොඩක් වැදගත්. මොකද අපි ඔය හොංකොං රටේ පහුගිය දවස්වල මේ භාවනා පන්තියක් කර දවස් 10ක හොංකොං ජාතිකයට ඒ අයටත් අපි ප්‍රසාරුන්නේ ආනාපාන එක පාඩම් පිවිසෙන අපහසු නම් මෛත්‍රී කරලා ඉන්න කියලා. ඒ තුලින් ගොඩක් දෙනෙක් ආනාපාන සතිය අරමුණ හොඳට වටහාගෙන ඒ අවශ්‍ය භාවනාව ටික ටික දියුණු කරගත්තා. ගොඩක් දෙනෙක් දියුණු කරගත්තා. ඒක නිසා මේ මෛත්‍රී භාවනාව වඩලා ආනාපාන සතියෙන් චරිතයාතම කියලා වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඒක හැමෝටම වැදගත් වෙනවා. බොහොම හොඳ කමටහනක් කියන වටහා ගන්න. සාදු සාදු සාදු. සනාතනේ මහා පුත්ස භාවනා කමටස්ථානයේ වෙච්ච මේ ආනාපාන සති භාවනාව ද තමන් කරන්නේ කියලා මම කල්යනා මිත්‍රෙන්ගෙන් අහනවා. තමන්ගේ කර්මස්ථානයේ ඒ ආනාපාන සති භාවනාවද කියලා කෙනෙකු දැනගත යුතුයි කියලා අපිට හිතෙනවා. මේ මම දැන් අතර මේ වැඩසටහන මෙහෙවන පුද්ගලයාගේ භූමිකාව ළඟපාමින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මෙතන ඉන්න සහ මෙතන නැති නමුත් අනාගතයේදී මේ ප්‍රතිගත කිරීම ප්‍රවණේ කරන අය වෙනුවෙන්, මොකද බොහෝ අය තමා ආනාපාන සති භාවනාව වඩන කෙනෙක් හැටියට තමයි තමන් අඳුනා දෙන්න අපි කතා බහ කරනකොට එක වෙලාවකදී හිතෙනවා මේක වර්ධවා තේරුම් ගන්නද කියලා. මොකද අපි මේ ආනාපාන සති කියන වහන්සේලාගෙන් නිතරම දර්ශනය කරනකොට අපිට හිතෙනවා මේ ආනාපාන සති භාවනාව කියලා ආනාපාන සති සූත්‍ර ආදී කියලා දෙන තියෙන විදිහට මේ ආකාරයට සමසේ ඔස්සේ යන ගමන කියන අර්ථ සමාධියක් ඇති කරගෙන මේ ආකාර වහන්සේ දේශනා කළා වගේ නිමිත්තක් තුලින් ධානයක් සමවැදිලා එහෙම යන ක්‍රමයක් ගැන කියලා හිතෙනවා. එසේ නමුත් අපි දන්නවා සුසුත් දර්ශනා ඉන්නේ වගේම විදර්ශනා පූර්වාංගික සමත භාවනා වඩනා එහෙම ඉවරයත් ආනාපාන සතිය ආයිකම නැත්නම් ආනාපානෙ මුලින් යොදාගෙන ධානයට යන්න තුරු බොහොම ශරීරයක වෙනස්කම් වලට යොමු වෙනවා. ඒවන් ඒකත් වැඩිකමයක් නෙමෙයි. ඒ තුනත් සත්‍ය අවබෝධ කරගන්න ඉන්න බව අපි දන්නවා. ඒ කියන නමුත් එවැනි කරන අයත් දැනට අපිට හමු වෙලා තියෙනවා තමන් ආනාපාන සති භාවනා තමයි කරන්න කියලා වගේ. එතන පොඩි නිවැරදි කිරීමක් කළ යුතුද නැද්ද කියන නම් මම දන්නේ නැහැ සවනවාස. නමුත් අපි බොහෝ ශ්‍රවණය කරා වෙනුවෙන් මම මේ ප්‍රශ්නේ අහන්නේ. එහෙම නිවැරදි කිරීමක් කරන්න ඕනද සවනවාස? ඒයි. තෙරුවන් සරණයි මහත්තයා. මේ සමත භාවනාව නොකර ආනාපාන සතිය විදර්ශනා වශයෙන් ප්‍රගුණ කරගෙන යන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ තුළින් අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන අපි සර්ව සම්පූර්ණ පුහුණුවක් කරේ නැහැ වෙන. මොකද බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මේ ධ්‍යාන සමාධිය ගැන වර්ණනා කරා. ඒවන් බොහෝ සූත්‍රවල විස්තර කර දෙනවා. මේ අට සමාපatti විස්තර කර දෙනවා. ඉතින් කෙනෙකුගේ මම කියන්නේ අත්දැකීමක් ඒ වගේම විදර්ශනාවට ලොකු අධිකාලම ලොකු ශක්තියක් වෙන සමාධිය. ඉතින් අර වෙලා තියෙන සමාධිය වඩලා ඒ සමාධිය තුලින් ඇති කරගන්න ශක්ති විදර්ශනාවට යනකොට විදර්ශනාවේ විනිවිද බවක් තියෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඒ ආනාපාන සතියෙන් විදර්ශනාවට යන යෝගාවචරයන් ගැන අපි විමසින් කරලා තියෙනවා. ඒ තුලින් ඒ ඇත්ත සර්ව සම්පූර්ණම විදර්ශනාව වඩන්නේ සර්ව සම්පූර්ණ දර්ශන වැඩෙන්නේ නැහැ. ඒක හේතු කාරණාව තමයි. දැන් අපි දන්න විදර්ශනාවේදී නාම රූප දෙක දකින්න ඕනේ. දැන් නාම රූප දෙක නොදක ස්කන්ධ දකින්න බැහැ. නාම රූප දෙක නොදක ආයතන දාල දකින්න බැහැ. එතකොට නාම රූප දෙක හරියට දකින්න තු කොහොමද අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ? එහෙම නැත්නම් දැන් මතක තියාගත යුතුයි දැන් රූප කියන කොට අපි දන්නවා අපි අභිධර්ම නායක මේ රූප 28ක්. නමුත් මේ රූප 28 පැත්තකින් තියන්නේ දැන් කර්මජ චිත්තජ උපිත ආහාර කියන රූප වර්ග හතරක් තියෙනවා. එතකොට මේ යෝගාවචරයා ඒ ආනාපාන සතිය විදර්ශනාවට යනවා නම් ඒ රූප දකින්නොත් මේ වායෝ ධාතු විතරක් දැකලා බෑ. එන්ජින් හැකිලි විතරක් දැකලා බෑ. එතකොට මේ වායෝ ධාතුව කියන්නේ සතර මහා ධාතු එක ධාතුවක් විතර. ඒ සතර මහා ධාතු හතර විතර දැකලා බෑ. ඒකත් එක්ක මේ යෝගාවචර වර්ණ රූපය, ගන්ධ රූපය, එවක් රස රූපය, ඕජා රූපය, ඒ වගේම කර්මජ රූප, චිත්තජ රූප, උතජ රූප, ආහාරජ රූප මේ සියල්ල දකින්න ඕනේ. මේ සියල්ලක්ම දකිමින් අනිත්‍ය දුකනාප දකින්න නම් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රිපිටක බුද්ධ වචනයටම අනුව පැහැදිලිව ප්‍රගුණ කරගත්තා වෙන්නේ. නැත්තම් අද සමාජයේ සමාධියක් වඩන්න නැතු විදර්ශනා විතරක් වඩන යෝගාවචරයන්ට ඔය මම කියන රූප කලාප දකින්න බෑ. ඒව කිසි දෙයක් දකින්නේ නැහැ. ඒව කිසි දෙයක් වෙන් කරන්න හඳුනගන්නේ නැහැ. දැන් අපි අභිධර්මයේ කට වචන නිකන් ගිරව් වගේ මේක ස්ටක්සු ප්‍රසාද මේ සෝත ප්‍රසාද කියලා කටපාඩම් කරගත්තට දැන් මේවා ප්‍රායෝගිකව යෙදෙනවා. මේවා අපේ විදර්ශනා නුවණින් දකින්න ඕනේ. විදර්ශනා දකින්නකොට මේ අභිධර්මයේ සත්‍ය කියලා ලෝකෙට ප්‍රකට වෙන්නේ. අද වර්තමාන අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේ මේ කිසිම දෙයක් තමන්ගේ මේ විදර්ශනාවෙන් දකින්න බැහැ. විදර්ශනාවෙන් දකින්න තුන සාමාන්‍යයෙන් දකින්න හදනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ විදර්ශනාවටම සමත භාවන ආනාපාන සතිය විදර්ශනාව පැත්තට රැගෙන යන්නේ නැතුව සමත වශයෙන් වඩලා සමාධි ප්‍රගුණ කරගෙන සමාධිය තුලින් විදර්ශනාවට යනකොටයි ඔය මම කියන රූපකලාප නාම කලාප චිත්තචෛතසික මේ සියල්ලක් දකිමින් ඒ යෝගාවචරයාට නිසි ආකාරයෙන් ස්කන්ධ ආයතන දැකලා මේ ditthi visuddhi ශක්තිමත් කරගන්න පුළුවන්කම ලැබේ. සයනසේ මේ සමාන සයනසේ එසේ නමුත් අපි අහලා තිනවා සුෂ්ක විදර්ශනා වඩන කෙනා අරහත් භාවය ලැබෙනවා. එතකොට ඒක වෙනසක් නැහැ කියලා. ඒ කියන්නේ සම්පූර්ණයක් නැතුව විදර්ශනා පූර්වාංගක භාවනාවක් කරන කෙනාටත් සත්‍ය අවබෝධයෙන් සත්‍ය අවබෝධ වෙනවා. විදර්ශනා විතරක් වඩමින් නිවන් දකින්න පුළුවන්. නමුත් එතනදී ඒ යෝගා අවශ්‍යය දකින්න නිවන් මඟ එයාට විතරයි. එතකොට එයාට තව කෙනෙකුට සමාන සසද පාරමී පාරමී බලයේ ශක්තිය තියෙන කෙනෙකුට විතරයි ඒ විදිහට වඩමින් යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අර පාරමී බලය ශක්තිය නැති කෙනෙකුට සමත භාවනාවට වඩලා ඒ විදර්ශනා වඩන්න වඩන්නට එයාගේ විදර්ශනා ඥාන ශක්තිමත් වීමෙන් මාර්ගපද නිවන් දකින්න පහසුවක් වෙනවා. නමුත් අපි කියන්නේ විදර්ශනා විතරක් වල නිවන් දකින්න බැහැ කියන එක නෙමෙයි. අර මේ වර්තමාන හැටියට බුදුරජාණන් වහන්සේගේ මේ නිවැරදි ධර්මයේ සියලු ආකාරයෙන් අපි සර්ව සම්පූර්ණම වටහා ගන්නෙමි මේ මාර්ගයන්ට සමත භාවනා ලොකු රුකුලක් කියන එක. ඒ වගේම ක්ලේශයන්ගේ ඒ තදංග වශයෙන් නෙමෙයි විස්කම්බන වශයෙන් යටපත් කරගෙන විදර්ශනා කරනකොට ඒ විදර්ශනා මාර්ගය තා පහසුවෙන් වඩන්න පුළුවන් කියන එක තමයි තේරුම් කරගන්න ඕනේ. සත්‍යඥාස මම ඒකම පුන විශ්වාසනස අපි ඒ යම්මම අවබෝධයක් තියෙනවා මෙතන ඉන්න පීස් ගැන. ඉතින් ඒ අය ඒ ආකාරي මාවත් දැනා ඉන්නවා. ඒ අය අදයින්වත් නවීම සදායි මම කියපොදි ඒ අය තෝරාගත් මාර්ගයේ කිසියම් දුරක් ගිහිලා තියෙනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම වැරදි මාර්ග නෙමෙයි. තමයි ඒක මේ යන්න පුළුවන්. අර සමානට භාවිතාගෙන වචනේ පොමණ නිවෙත් ගැන අපි හිතන අධ්‍යාසයේ ඉවර්තන නිවා කරමු. ගෞරවනීය ස්වාමීන් මේ දිනවල මේ විශේෂිත බිසිනස් කාර්යයේ ඉන්නේ කාලේ වැකර අධ්‍යාසෙදිත් උන්වහන්සේ මේ අපි මේ ලෝකේ පුරාසන කල්යන මිත්‍රයින් බොහෝ පිටක දීතිය සයන්වාස ලංකාවෙන් ඉංගලන්තයෙන් ඇමරිකාවෙන් ඕස්ට්‍රේලියාවෙන් වැනි ශ්‍රී ලංකාවෙන් සිටින මේලාවේ ඉතින් මේ හැමදෙනාම කැනඩාවෙන් ඒ හැමදෙනාම වෙනුවෙන් ඔබ වහන්සේ මහත් වූ ධර්ම දානයක් කළ සයන්වාස මේ වසරේ පළවෙනි මාසේ ඔබ වහන්සේ සම්බන්ධ පළවෙනි වැඩසටහන මේ වර්ෂයේ අපි ඔබ වහන්සේගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙන වර්ෂයක් බව මම බොහොම නිහතමානීව හැමදාම ඉදිරියේ මතක් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ ආරාධනාව කරුණාවෙන් පිළිගගෙන ඕස්ට්‍රේලියාවට වැඩම කරන්න එක වෙලා ඉන්නවා කියලා මම කියන්නේ මම ඊයේ මතක් කරා. උන්වහන්සේ වැඩම කරනවා ජූලි මාසයේදී ඕස්ට්‍රේලියාවට මුල මාස 3ක් ඕස්ට්‍රේලියාවේ වැඩවාසය කරන උන්වහන්සේ. ඉතින් ඒ කාලය තුල අපි උන්වහන්සේගෙන් ප්‍රතිලාභයක් ලබා ගන්නා වගේම අපි බලාපොරොත්තු වෙනවා ලෝකේ පුරා ඉන්න අයටත් ඒ මාසේ මාස තුන පුරාම ස්කන්ධ පුරාම මේ ආකාරයට සෛත්‍යාක්ෂණ ඔස්සේ පවත්වන දේශනා ශ්‍රවණය කරන්න ලබා දෙන්න සාකච්ඡාවන් සම්බන්ධ වෙන්න භාවනාවන්ට එකතු වෙන්න ඕගලන්ට අවස්ථාව ලබා දෙනවා. ඉතින් අපි වෙනේ ඒ කැපකිරීම කරන ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි මේ සියලුම කල්යාණ මිත්‍ර වෙනුවෙන් නමස්කාර කර සිටිමු. උන්වහන්සේ පතනා බෝධියකින් උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම සඳහා මේ කරන්නා වූ උන්වහන්සේ කරන්නා වූ ධර්ම දාන මේ පුණ්‍ය කර්මිනුත් අපි විසින් කළා වූ නතුවක් කරා වූ සියලුම කුසලයනුත් හේතුවක් වේවා කියලා අපි සාදු ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සෙලුවන් කරණ සෙලු දනාතම ඉලස්සබේ සයන්දාසේ